very, very special time in our church at the moment. ඉතාමත්ම සුවිශේෂී කාලයක් අපේ සභාවට මේ කාලයේදී. Pastor Ashan received amazing words from Pastor Chris and anointing from Pastor Chris. Pastor Chris-ගෙන් අනර්ග වචනයක් ඒ වගේම අනර්ග ආලේපයක් Pastor Ashan ලැබලා තිබෙනවා. And we are beginning to see the fruit of what Pastor Chris spoke over him. Pastor Chris, Pastor Roshan mata katha karapu dewal wala phala api dakinta patan aragena thibenawa. We are in a glorious month. Api mahimavat maasayakata athulla thibenawa. We planned the youth camp. We planned what was the other thing we had? The city church, thank you. We planned the city church before we knew about this month of expansion. Api city church ekak gana salasum kare me vyapta vime maasaya gana danagantat prathamen indalai. Isn't that so cool? Eka ithamath manargai neida? You know, God knows before we know. Deviyan wahanse api danaganta prathamen unwahanse dannawa. When we walk with his spirit, we find we're doing the right thing at the right time. Namuth aathmey thula api gaman karanakota api therum gana deyak thamai api hari welawedi hari de karamin kriya karanawa. And that is the manifest wisdom of God. Eka thamai deviyan wahanse ge prakashi As a church we are walking in that. සභාවක් ලෙස අපි මේ තුල ගමන් කරමින් සිටිනවා. And that is the best place ever to be. ඒක තමයි සිටිය හැකි ඒ සුදුසුම ස්ථානය අනර්ගම ස්ථානය. And one of the things that I love about this theme on the three kinds of wisdom is it is teaching us and it is giving us keys so that as individuals and as families and as cells and as a church we can continue to walk in greater and greater ways. In the wisdom of God. මේ තුන් ආකාර දැනගැන්ම ගැන මම ඉතාමත්ම මේ තේමාව යටතේ මම කැමතිම දේ තමයි අපි ඒ පෞල්ලෙස් අපට යතුරු දෙවියන් වහන්සේ දෙනවා පෞල්ලෙස් ඒ සෛලලෙස් එක එක අපි කරන්නා වූ සේවයන් තුල ඉදිරියට ගමන් කරන්නට. Right, so turn to the person next to you and say today is for you. ඔබ අසල සිටින කෙනාට හැරිලා කියන්ට අද දවස ඔබගේ දවසයි. That's right. Today is for you. Today the Holy Spirit has keys for you. අද දවසේ ශුද්ධාත්මයන් වහන්සේට ඔබ උදෙසා යතුරුක් තිබෙනවා යතුරු තිබෙනවා කියලා ඔබ කියන්නට. Tell each other. Believe it. ඒක විශ්වාස කරමින් ඔබ කියන්නට. Yeah, it really doesn't matter where you've come from, it matters where you're going. ඔබ කොහෙන්ද පැමිණියේ කියන එක වැදගත් නැහැ ඔබ කොහෙටද යන්නේ කියන එකයි ඉතාමත්ම වැදගත්. Isn't that great? God never looks back. He's always looking forward. දෙවියන් වහන්සේ කිසි දවසක පිටිපස්ස හැරලා බලන්නේ නැහැ නමුත් ඉදිරියට බලාගෙන ගමන් කරනවා. And this teaching on wisdom is to take us forward. මේ ප්‍රඥාවේ ඉගැන්වීම ඇවිල්ලා අපිව ඉදිරියට ගෙන යෑමටයි. And it is not with the wisdom of the world. නමුත් ලෝකයේ ප්‍රඥාව තුලින් නෙමෙයි. Pastor Roshan taught amazingly brilliantly. On the wisdom of the world and the wisdom of man. Pastor Shanara anargalis apate igannuwa e loke pragnyavat manushyange pragnyavat The wisdom of the world is how this world operates. Loke pragnyava evilla me loke kohomada kriya karanne kiyana ekama thai. It is the world that we live in. Api jeevat wena loke gena thamai katha karanne. It is the wisdom by which everything is done in this world. Me loke hama deyakma kriya karanne e pragnyava matai. And the wisdom of man is really my take on the wisdom of the world so that I can live my life to the best of my ability. ගේ ප්‍රඥාව ඇවිල්ලා ඒ ලෝකේ ප්‍රඥාවට අනුව මම හිතන ආකාරයයි. Yeah, we've got some special pictures thanks to Madhu. You know we don't see Madhu very often, but I make her work really hard, right, when I'm going to preach. But she does ever so lot of things behind the scenes and she was using the wisdom of God to get all this ready. Right? අපි නිරන්තරයෙන් මදු සහෝදරියව දකින්නේ නැහැ ඉදිරියේ සේවය කරන නමුත් ඇයි පසුපස ඉඳිමින් පස්ලිස් කියන උපරිම ඇගෙන ප්‍රයෝජනය ගන්නවා මේ වගේ දේවල් කරන්ට. Yeah, you know, I want to re-echo actually what Pastor Niranjali said. Thursday was glorious. බ්‍රහස්පතින්දා ඉතාමත්ම මහිමවත්ව තිබුණා. Totally and utterly spectacularly glorious. පුදුම ලෙස අනර්ග ලෙස පුදුමව තිබුණා. Hallelujah. And that was the first step. And every Thursday we are taking another step into greater glory. ඒක අපේ පළවෙනි පියවර නමුත් හැම බ්‍රහස්පතින්දා දවසකම තවත් අලුත් පියවර තබමින් අපි ඉදිරියට යන්න යනවා. And the reason was for the glory was it wasn't just Pastor Ashan and Pastor Liz doing it. We did it. ඒකේ මහිමයට හේතු ඇවිල්ලා පාස්ටර් රොෂාන් ලිස් පවණක් තනිව මේ දේ කරපු නිසා නෙමෙයි මුළු සභාවම මේකට එකතු වුණ නිසායි. We know so many people prayed, so many people came and so many people served. අපි දන්නවා බොහෝ මිනිස්යන් මේ උදෙසා යාඥා කර ඒ ස්ථානෙට පැමිණියා, සේවය කරා. Keep on keeping on. ඔබ දිගින් දිගටම මේ දේ කරමින් පවතින්න. City church isn't once it wasn't last Thursday. City church is every Thursday. City church එක ගිය බ්‍රහස්පතින්දා තිබ්බ එක අවසන් නැහැ. දිගින් දිගටම හැම බ්‍රහස්පතින්දා දවසකම පවතින්න යනවා. Okay. That means if it's every Thursday, if we're going to go from glory to glory, we need to be there every Thursday. ඒ කියන්නේ හැම බ්‍රහස්පතින්දාවකම අපි මහිමෙන් මහිමෙට යන්න අවශ්‍ය නම් යනවා නම් ඔබත් ඒ සමග සිටින්න අවශ්‍යයි. So change your cell date. Be there on Thursday. ඔබේ සෛල දවස මාරු කරන්න ඒ දවසේ වැටලා තිබෙනවා නම් බ්‍රහස්පතින් දවසේ ඒ ස්ථානයට යන්න. Change your classes. Be there on Thursday. ඔබේ classes ඔබ දවස වෙනස් කරලා ඒ ස්ථානෙට එදා දවසේ පැමිණෙන්න. Because the blessing of the Lord comes when we are united. මන්ද දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පැමිණෙනවා අපි එකට ඒකත්වයෙන් සිටින විට. Not just united in the idea but united in being together. අදහසෙන් එකතුව සිටීම තුලින් නෙමෙයි නමුත් ඒකත්වයෙන් ඒ ස්ථානෙට පැමිණීමෙන්. Right, okay, so let's keep Thursday on track. අපි බ්‍රහස්පතින්දා නිදහස්ව තබා ගන්න. So we've got the wisdom of the world and then we've all got our take on the wisdom of the world which is the wisdom of man. ලෝකයේ ප්‍රඥාව තිබෙනවා ඒ වගේම ලෝකයේ ප්‍රඥාවට අනුව අපේ ප්‍රඥාව තිබෙනවා ඒ එක සංසන්දනය වෙන්නේ. Very often expressed with words. නිරන්තරයෙන් මේ දේවල් පෙන්වුම් වෙන්නේ අපේ වචනවලින්. The wisdom of man and the wisdom of God do not go along the same road. මානුෂ්‍යගේ ප්‍රඥාවත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත් එකම මාර්ගයේ ගමන් කරන්නේ නැහැ. The wisdom of man can sound good. මානුෂ්‍යගේ ප්‍රඥාව යහපත් වගේ දැනෙන්න good from God. නමුත් දෙවියන් වහන්සේගෙන් පැමිණෙන යහපත් දේ නෙමෙයි. And now the glorious thing is we are going to start to talk about the wisdom of God. දැන් මහිමවත්ම කාරණාව නම් අද දවසේ අපි කතා කරන්නට යනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන. Isn't that wonderful? ඒක ඉතාමත්ම අලංකාරයි. There are three kinds of wisdom, the wisdom of the world, the wisdom of man and the wisdom of God. ප්‍රඥාවේ වර්ග තුනක් තිබෙනවා ලෝකයේ ප්‍රඥාව, මිනිසාගේ ප්‍රඥාව, දෙවියන් වහන්සේගේ ප්‍රඥාව. And we are going to be learning about three kinds of wisdom of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාවේ වර්ග තුනක් ගැන අද දවසේ අපි ඉගෙන ගන්න යනවා. I'm going to start by looking at a verse from Corinthians chapter 2. කොරින්ති දෙවෙනි පරිච්ඡේදයෙන් අපි බලන්න යන පදයක්. 1 Corinthians chapter 2 verses 7 and 8 says, "No, we declare God's wisdom, a mystery that has been hidden and that God destined for our glory before time began." Just do verse 7, Pastor Rashani. 1 කොරින්ති 2 7 වෙනි පදය අපගේ ගෞරවය පිණිස ලෝකවලට ප්‍රථම දෙවියන් වහන්සේ විසින් කලින් නියම කරන ලද්දා වූ සංගවාති වූ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කතා කරමු. First thing I want to say from here is it doesn't say we talk about God's wisdom. මේ ස්ථානයේ කියන්නේ නැහැ අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැන කතා කරනවා කියලා. It says we declare. මේ ස්ථානයේ කියන්නේ ප්‍රඥාව අපි ප්‍රකාශ කරනවා කියලා. There is something in us that we know it. We declare it. We don't discuss it. We don't think about it. We declare it. අපි තුල යමක් තිබෙනවා අපි දන්නවා මේ ප්‍රඥාව මොකක්ද කියලා අපි ඒක ගැන ඒ සංවාදයක් තබන්නේ නැහැ ඒක ගැන කතා කරමින් සිටින්නේ නැහැ. God's wisdom and then worldly stuff we talk loudly. No, we declare God's wisdom. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මේ වගේ කියලා කොඳුරමින් අපි සිටින්නේ නැහැ ඒ අතර ලෝකයේ දේවල් කතා කරමින් නමුත් අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාවම කතා කරනවා ප්‍රකාශ කරනවා. The second thing is it's been hidden. God's wisdom is actually hidden. ඇත්තටම දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඒ සංගවයි තිබෙන්නේ. God's wisdom is there. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තිබෙනවා. But it is not there for all to see. නමුත් හැම කෙනෙකුටම දකින්න නැහැ ඒ ප්‍රඥාව. Have you ever played hide and seek with your kids? ඔබ somebody else's kids? හැංගිමුත්තන් සෙල්ලම් කරලා තියෙනවද? Right, you know, if you just walk through a room, you won't see them under the bed and you won't see them behind the curtain, right? ඔබ නිකන් කාමරයක් ඇතුළට යනකොට ඇඳේ යට හරි කොයි හරි අදිසියම ඔබ දකින්නේ නැහනේ. Right, you have to open, pull, look behind the curtain and then you find them. ඔබ ඒ කර්ටන් එක අයින් කරලා බලන්න ඕනේ ඒ ඉන්න තැන. And it's the same with the wisdom of God. The wisdom of God is there for us. We have to train ourselves to find it. ඒ වගේමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව එක සැඟ වී තිබෙනවා. නමුත් අපි අපිව පුහුණු කර ගන්න අවශ්‍ය එක සොයා ගන්න. And you are in the right place today by coming to church today. You are in a place where you can find the wisdom of God. ඔබ අද දවසේ හරි ස්ථානයේ සිටින සභාවට පැමිණීම තුළ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අද දවසේ ඔබට සොයා ගන්න හැකියාව තිබෙනවා. Your time with the Lord every day, your time in fellowship with other people, the prayer meetings, your cell meetings are great places to find that wisdom. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දැනගන්න හොඳම ස්ථාන තමයි දෙවියන් වහන්සේගේ සභාව ඔබ එකට කිතුනුවන් සමග සම්බන්ධ වෙන වෙලාව ඔබගේ සෛල රැස්වීම යාඥා රැස්වීම. And the third thing from this verse that I want to pull out today is it God destined this wisdom for our glory. දෙවියන් වහන්සේ මේ ප්‍රඥාව පෙර සූදානම් කරනවා අපගේ මහිමය උදෙසා. God's wisdom is for our glory. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඇවිල්ලා අපගේ මහිමය උදෙසායි. It is for our promotion. අපගේ උසස්වීම උදෙසායි. It is for our benefit. අපගේ වාසිය උදෙසායි. It is for our good. අපගේ යහපත උදෙසායි. It is not to put us down. අපිව පහත හෙලන්න නෙමෙයි. It is not to condemn us. අපිව දෝෂාරෝපණයෙන් වරද තබන්න නෙමෙයි. It's to not stop us doing as everything that we think we want to do. අපි කරන්න ඕන කියලා හිතන හැම දෙයක්ම නතර කරන්න නෙමෙයි. God's wisdom is for our good. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපේ යහපත උදෙසාමයි. Can we go to verse 8 please? අටවෙනි පදේ අපි බලමු. None of the rulers of this age understood it, for if they had, they would not have crucified the Lord of glory. ඒ ප්‍රඥාව මේ ලෝකයේ මුලා දෑනින්ගෙන් කිසිවෙක් නොදනි. දැනගෙන සිටියා නම් ඔවුන් මහන් තත්වයේ ස්වාමින් වහන්සේව කුරුසියේ ඇන ගසන්නේ නැත. The word there for understood is ginosko. තේරුම් ගැනීම කියලා මේ ස්ථානයේ තිබෙනා වූ වචනය ඇවිල්ලා ginosko. Can you remember ginosko? ඔබට මතකද ginosko? Right, that's when you have a revelation in your heart. It's not a head thing, it's a revelation in your heart, something that you know to be true. ඔබගේ හදවතේ එළිදරව් වීම තුල ඔබ දන්නවා මේක සත්‍යතාවයක් කියලා. ඒක තමයි ginosko. You know about it. ඔබ මේක දන්නවා සත්‍යතාවයක් කියලා ඔබ ඒකට කැමතියි. Remember it's when you're reading the magazine about the packet of biscuits. ඔබට මතකද මේ magazine එක biscuit එක ගැන ඔබ කියවනකොට. And you can read all about the biscuit and you know all about it. Everything about the biscuit, how thick it is, how nice the chocolate cream is. ඔබ දන්නවා මේ biscuit එක මොන වගේද කොච්චර ඝනකමද මොනවද ඇතුලේ තියෙන්නේ ඔක්කොම දන්නවා ඔබ. Do you remember? Yes, ginosko is a revelation that you have, sorry, in your heart. ginosko ඇවිල්ලා ඔබගේ හදවතේ තිබෙනා වූ එළිදරව්වීමක් යන කාරණාවක් ගැන. They wouldn't have crucified the Lord of glory. ඒගේ මහිමේ දෙවියන් වහන්සේව ඇනගසන්නේ නැහැ උන් දැනන් සිටියා නම්. Can we turn to that verse, John chapter 1 verses 10 to 12 madu. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ 10:12. Jesus, he was in the world and though the world was made through him, the world did not recognize him. He came to that which was his own, but his own did not receive him. In other words, the world that had been created by God didn't recognize God when he came. උන්වහන්සේ ලෝකයේ සිටසේක ලෝකයේ ද උන්වහන්සේ කරන කොටගෙන සාධන ලද්දේ නමුත් ලෝකයා උන්වහන්සේ හැඳින ගත්තේ නැත. මෙතන ලෝකය මැව්වා වූ දෙවියන් වහන්සේව මිනිසයන් හඳුනගන්නේ නැහැ කියලා කියනවා. Jesus was walking among them. Jesus was doing miracles among them. Jesus was preaching the most powerful thing that had ever been preached. And they didn't see it. Jesus වහන්සේ ඔවුන් සමග ගමන් කළා, හාස්කම් කළා. නමුත් ඔවුන් Jesus වහන්සේව හඳුනගත්තේ නැහැ. Go on to verse 12. දොළොස්වෙනි පදයට අපි යමු. Yet to all who received him, to those who believed on his name, he gave the right to become children of God. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තොද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගත්තොද, ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් බවට පත්විය. That truth was hidden from people. ඒ සත්‍යතාවය මිනිසයන්ගෙන් සංගවා තිබුණා. But it doesn't stop at verse 11. It goes on to verse 12 and it says, yet to all who received him, whosoever received him. නමුත් එකලස්වෙනි පදයේ වෙනකොට උන්වහන්සේ කියනවා නමුත් ඒ අදහා ගන්නා වූ කිසිවෙකුට නමුත් ඕනෑම කෙනෙකුට අදහා ගන්නවා නම් the wisdom of God is there for everybody. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව විශ්වාස කරන හැම කෙනෙකු දෙසාම තිබෙනවා. Isn't that amazing? ඒක අනර්ගයි නේද? The wisdom of God is there for everybody. The wisdom of God is there for us every time that we ask for it. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපි උදෙසා හැම විටකම තිබෙනවා අපි ඒ දේ ඉල්ලන විට. 1 Corinthians chapter 1 verse 30. එක කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ it says that middle section of that verse says Christ Jesus who became for us wisdom from God. තිස්වෙනි පදය නමුත් උන්වහන්සේ කරන කොටගෙන නුඹලා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ඒ තනන් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද කරනු ලැබුසේක. There was a point when Christ Jesus didn't make any sense to us, right? ක්‍රිස්තුස් වහන්සේ ගැන කිසිම තේරුමක් නැති කාලයක් අපිට තිබුණා. We heard about it and it went like this. අපි උන්වහන්සේ ගැන ඇසුවාම ඒක අපි ඔලුව උඩින් ගියා වගේ. No understanding at all. කිසිම තේරුම් ගැනීමක් නැතුව තියෙනවා. But there was a point when suddenly Christ Jesus became the wisdom of God. නමුත් හදිසියෙම ඔබට ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව බවට පත්වන ඔබේ ජීවිතේ. Who he was. උන්වහන්සේ කවුද කියන එක ගැන. What he did. උන්වහන්සේ කුමක්ද කරේ කියන එක ගැන. Why he died. ඇයි උන්වහන්සේ මැරුණේ කියන එක ගැන. Why he went to hell. ඇයි උන්වහන්සේ පාතාලයට ගියේ කියන එක ගැන. Why he rose again. ඇයි නැවත නැගිට්ටේ කියන එක ගැන. Why he is in glory. ඇයි උන්වහන්සේ දැන් මහිමමත් ස්ථානයක සිටින්නේ කියලා. Jesus became wisdom from God. හදිසියෙම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් අපවෙත පැමිණි ප්‍රඥාව බවට පත් වුණා. And what appears foolishness to so many people. බොහොම us is the most amazing thing ever. බොහෝ මිනිසයන්ට මෝඩකමක් වගේ පෙනෙන්නා වූ මේ කාරණාව අපට තිබෙන්නා වූ බලවත්ම පුදුමම කාරණාවයි. Christ Jesus became the wisdom from God for each one of us. ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් පැමිණි ප්‍රඥාව බවට පත් වුණා අපි හැම කෙනෙකු දිසාම. ඒක අනර්ගයි නේද? Amen. Now, are you ready for some Greek? We like Greek, right? ඔබ ග්‍රීක පද We speak English, we speak Sinhala, we might speak Tamil and we definitely speak Greek. අපි ඉංග්‍රීසි, සිංහල, දෙමළ වගේම ග්‍රීක භාෂාවත් ඉගෙන ගන්නවා. Right? Are you ready? ඔබ සූදානම්ද? Yes. The first Greek word we are going to learn is Sophia. පළවෙනි ග්‍රීක වචනය අපි ඉගෙන ගන්නට යන්නේ Sophia. Have you ever heard of the English name Sophie? This is where it comes from. Great name, right? Sophie කියනව නම ඔබ අහලා තිනවද මේකේ ස්ථානෙන් තමයි පැමිණියේ. Now when it says Christ Jesus became for us wisdom from God, Christ Jesus became for us Sophia from God. Christus Jesus වහන්සේ අපට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව වුණා කියනකොට ඒකෙන් අදහස් වෙන්නේ Christus Jesus වහන්සේ අපට Sophia බවට පත් වුණා කියන එකයි. Just like we had three different words for knowledge when we were doing that, now we are going to learn three different words for wisdom. අපි ඒ දැනගැන්ම ගැන ආකාර තුනක් දැනගත්තා වගේ ප්‍රඥාව ගැන අපි වර්ග තුනක් ඉගෙන ගන්නට යනවා. And the first one is Sophia. පළවෙනි වර්ගය ඇවිල්ලා Sophia. Turn to the person next to you and say Sophia. ඔබ අසලේ ඉන්න කෙනාට හැරිලා කියන්න Sophia කියලා. Sophia, Sophia, glory, hallelujah. Right. What does Sophia mean? මොකද්ද Sophia කියලා කියන්නේ? Now I've written this down in English. There might be a bit of Sinhala. If you can't get all of this down, it doesn't matter. Get down what you can and catch the heart of it. මේ සියල්ල ඔබට අල්ලගන්න බැරි වුණත් මේකේ හදවත ඔබ අල්ලගන්න උත්සාහ කරන්න. Because the explanations are there to help us and not to confuse us. මේ පැහැදිලි කිරීම ඇවිල්ලා අපිට තේරුම් ගන්න පුළුවන් වීමටයි වියවුල් වීමට නෙමෙයි. Sophia means insight into reality. Sophia කියලා කියන්නේ යථාර්ථය උදෙසා ඇති දැනගැන්මයි. Insight into reality. යථාර්ථය උදෙසා ඇති දැනගැන්ම. So that we see, that means we see the whole truth. අපි සම්පූර්ණ සත්‍ය දකිනවා. We see the whole truth. අපි සම්පූර්ණ සත්‍ය දකිනවා. Is that a good thing? ඒක යහපත් දෙයක්ද? I think that's a very very good thing. ඉතාමත්ම යහපත් දෙයක්. Sophia is something that happens in your mind. It's a theoretical wisdom. Sophia කියන්නේ ඔබේ මනසේ සිදුවෙනා වූ දෙයක්. ඒක ඒ ලිඛිත වචනය තුලින් සිදුවෙන දෙයක්. Right? Are you cool on that? Yes. It's all the collective understanding of all things. සියල්ල පිළිබඳව අපි තේරුම් ගන්න ඇති ආකාරය ගැන එකතුවක්. Now just stop there. ස්ථානයේ ඔබ නවතින්න All the collective understanding of all things. සියල්ල ගැන ඔබ තේරුම් ගන්න ඇති ආකාරය ගැන එකතුවක්. Anybody studying? Anybody preparing for exams? කවුරු හරි ඒ විභාග වලට සූදානම් වෙනවද? Anybody? කවුරු හරි? Anybody got children preparing for any exams? දරුවන් විභාග වලට සූදානම් වෙන දරුවන් සිටිනවද මේ කාලේ? Check this. Christ has become for us wisdom from God. Christus wahanse apata deviyan wahansege pragnawa viti wenawa. Wisdom means Sophia. Pragnawa kiyala kiyanne Sophia. Sophia means there is a collective understanding of all things. Christ has collective understanding of all things. Sophia kiyanne siyalla gana tibennawu e danagannmak siyalla pilibandawa therum ganimak athuwa sitima. Turn to Colossians chapter 2 verses 2 and 3. This is really cool. කොලොස්සි දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය verse 2 actually we only need the last bit right so we're going in order that they may know are these flowers in the way they're in the way for me in order that they may know the mystery of God namely Christ ඒ දෙවෙනි පරිච්ඡේදයේ දෙවෙනි කොටසේ අන්තිම කොටස තමයි අපි බලන්න යන්නේ දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේ දැනගන්නා පිණිසත්ය. Right, we'll just stop there before we go into verse 3. අපි ඒ ස්ථානේ නවත්තන්ට යනවා තුන්වෙනි පදයට යන්න ඉස්සර වෙලා. What is Christ? මොකද්ද ක්‍රිස්තුස් කියලා කියන්නේ? Christ is this. Christ is Jesus as the head. ක්‍රිස්තුස් කියලා කියන්නේ යේසුස් වහන්සේ හිස ලෙස සිටිනවා. And we are his body, right? අපි උන්වහන්සේගේ ශරීරය ලෙස සිටිනවා. Jesus is the head. යේසුස් වහන්සේ හිසයි. And we are the body. අපි ඇවිල්ලා ශරීරයයි. We are the body of Christ. අපි ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. We know that, don't we? ඔබ ඒක දන්නව නේද? So when it says may know the mystery of God, namely Christ, now go into verse 3 with that understanding of Christ. In whom are hidden all the treasures of wisdom and knowledge. ඒ තනන් වහන්සේ තුල ප්‍රඥාවෙන් දැනගැන්මේ සියලු වස්තු නිදාණය කර ඇත්තේමය. Christ in whom are hidden all, not some, all the treasures. ඒ ක්‍රිස්තුස් වහන්සේ තුල සමහරක් දේ නෙමෙයි නමුත් සම්පූර්ණ සත්‍යතාවය නිදන් කර තිබෙනවා කියලා කියනවා. Of Sophia and Gnosis. ප්‍රඥාවේ සහ දැනගැනීම. ඒ කියන්නේ Sophia සහ Gnosis. This Sophia that we are learning about and Gnosis which is our scientific understanding. Sophia කියලා කියන්නේ අපි දැන් මේ ඉගෙන ගන්නව කාරණේ. Gnosis කියලා කියන්නේ අපේ මනසේ දැනගැනීම. So in Christ, in us are hidden, again that word hidden, all the treasures. Christus wahanse tule ekiyanne apa tule siyalu vastu nidane kota tibena wa. Treasures, things of great value. E anarga watinakamak tibena wu dewa. Of wisdom and knowledge. Pragna ved danaganme. Sophia and knowledge. Sophia saha danaganme. In us is all Sophia. Apa tule tibenne Sophia. Anything that we know, need to know is actually inside us. අපිට යම් දෙයක් දැනගන්න අවශ්‍යව තිබෙනවා නම් ඒ සියලු කාරණාවල් අපි තුලම තිබෙනවා. I can remember when I did my PhD and I had an oral exam at the end of it and they were asking me questions I had no idea about. පස්ලිස් PhD උපාධිය කරන වෙලාවේදී සමහරක් ඒ අහපු ප්‍රශ්න ගැන කිසිම අදහසක් පස්ලිස් තිබුණ නැහැලු. Didn't have a clue. But I answered them all right. කිසිම අදහසක් තිබුණේ නැහැ නමුත් ඇය ඒ හැම ප්‍රශ්නයකටම හරියට පිළිතුරු දී තිබෙනවා. Now I didn't know about Sophia then. I did know that I prayed and to the best of my ability I had half an hour to prepare for this exam. So but I got it all right. ඇය එතකොට දැනගෙන සිටියේ නැහැ Sophia කියන්නේ මොකද්ද කියලා නමුත් ඇයට පැය භාග කාලයක් තිබිලා තියෙන සූදානම් වෙන්න ඇය යාඥා කර තිබෙනවා. How did I get that right? කොහොමද ඒ දේ හරියට උත්තර දුන්නේ? මන්ද දැනගෙන සිටියේ But Christ was being my Sophia. Danagena sitiya nisa nove namuth Christus wahanse mage Sophia wuna nisa. And he knows all things. Unwahanse siyalla dannawu deviyan wahanse. And because he knows all things when we are in the spirit those things can come out of us. Unwahanse siyalla danna nisa api aathmen sitina vidhe siyalu sat dewal eliyata enna puluwan. So that we can know things that we don't know. Etukota api nodannawu de apada danaganta hakiyawa labenawa. We can speak the right thing that we don't know about. Api danne nathi hari de apada katha karanta hakiyawa labenawa. Sophia is in us. Manda Sophia api thula tibena nisa. Isn't that amazing? Eka anargai neda. So you know if you've got your kids preparing for exams or you are preparing for exams, yes, get all of the stuff from the books and everything. But more than that, Christ is Sophia. Sophia is in us. ඔබ හරි ඔබේ දරුවන් හරි යම් විභාගයකට සූදානම් වෙනවා නම් ඔව් පොත්වල තිබෙන දේවල් ඔබ බලන්න අවශ්‍යයි නමුත් ඊටත් වඩා දෙවියන් වහන්සේ ඔබගේ සොෆියා. All wisdom is in us. සියලු ප්‍රඥාව අප තුල තිබෙනවා. Isn't that incredible? ඒක ඉතාමත්ම අනර්ගයි නේද? Pastor Chris said this. He said there is nothing you cannot know. Pastor Chris මෙසේ කියනවා ඔබට දැනගත නොහැකි කිසිවක් නැහැ. I don't know what people have said over your life. මනුෂ්‍යයන් ඔබගේ ජීවිතයේ මත මොන වගේ ප්‍රකාශ කිරීම කර තිබෙනවද කියලා මම දන්නේ නැහැ. ඔබ යහපත් නැහැ. You can't do anything. ඔබට කිසි දෙයක් කරන්න බෑ. You just go and cook and clean and have kids. ඔබ නිකන් ගිහිලා මේ උයලා දරුවෝ හදලා ඉන්න. And then cook and clean some more. තව ටිකක් ඊට පස්සේ උයලා ළමයි බලා ගන්න. Your studies are no good. ඔබට ඉගෙන ගන්න බෑ. You'll never go far. ඔයිට වඩා ඉස්සරහට යන්න බෑ. How wrong they are. කොච්චර වැරදිද ඔවුන්ගේ ප්‍රකාශය හalleluya Sophia is in you මන්ද Sophia ඔබ තුලයි hallelujah and it really doesn't matter what people said and it really doesn't matter about your education because you are bigger than that because the spirit of God is in you මනුෂයන් කුමන දේ කරත් ඒක ප්‍රශ්නයක් නෑ මන්ද Sophia ඔබ තුල සිටිනවා We have access to the presence of God and we have access to everything that is in the presence of God. දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න හැකියාව අපට තිබෙනවා. ඒ අභිමුඛය තුල තිබෙනා වූ සියල්ලට ඇතුල් වෙන්න අපට හැකියාව තිබෙනවා. Isn't that amazing? ඒක අනර්ගයි නේද? Right? So whether you are running a home ඔබ නිවසක් තුල සිටිනවා නම් whether you are running a business ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් doing your studies ඔබ අධ්‍යාපනය හදාගෙන ඉන්නවා ඔබ හැම දවසකම වැඩට යන කෙනෙක් නම් ඔබ දරුවෝ බලා ගන්න කෙනෙක් Sophia is there for you Sophia ඔබ උදෙසා ක්‍රියා කරනවා Sophia is there to make you a success ඔබව සාර්ථක කරන්න Sophia ඔබ තුල තිබෙනවා So that you can run your home excellently එවිට ඔබගේ නිවස ඔබට අනර්ග ලෙස පවත්වාගෙන යන්න පුළුවන් Sophia is there so that you can cook great things Sophia ඔබ තුල තිබෙනවා අනර්ග ලෙස ඔබට උයන්ට හැකියාව ලැබෙන පිණිස You can stitch brilliantly you can keep your home beautifully ඔබට ලස්සනට මහන්න පුළුවන් ඔබේ නිවස අලංකාරයෙන් තබන්න පුළුවන් You can be successful in your business ඔබට පුළුවන් ඔබේ ව්‍යාපාරේ සාර්ථකව You can do your exams well ඔබගේ විභාග ඔබට අනර්ග ලෙස You can excel in your workplace ඔබගේ ඒ ව්‍යාපාර ස්ථානයේ ඔබට ඉහළට එසවෙන්න පුළුවන් You can be the one that holds relationships together එකට සම්බන්ධතා එකතු කරන පුද්ගලයෙක් බවට ඔබට පත් වෙන්න පුළුවන් Because Sophia is in you මන්ද සොෆියා ඔබ තුල තිබෙන නිසා That insight into realities is in you. ඒ යථාර්ථයේ තිබෙනව දැනගන්න ඔබ තුල තිබෙනවා. That is why we know everyone in this church is a success. ඒක නිසායි අපි දන්නේ මේ සභාවේ සිටිනව හැම කෙනෙක්ම සාර්ථකයි. Because Sophia is working and living in you. මන්ද සොෆියා ඔබ තුල ජීවත් වෙන ඔබ තුල ක්‍රියා කරනවා. Isn't this cool? මේක තාමත් මනර්ගයි. You know Pastor Rashan he preached that wonderful message about the Red Sea the Israelites and Moses going through the Red Sea. Israel senaga e Moses ratu muhuden senaga aragena giya aakara gana Pastor Roshan anarga wapte gennuwa. Sometimes Sophia takes us beyond what we can see and hear with our senses. Somehow lavata Sophia apiwa geniyenawa ape as deken dakinta puluwan karanawal walata wada eha deekata. You remember when Pastor Rashan preached on the Moses taking the Israelites through? Obata matakade Moses ratu muhuda tulin Israel senaga genicha aakare gana. Totally stupid thing to do. Sampurna e moda wedak wage karanta. To lead 6 million people into the sea and expect to get to the other side. Million 6ක් senage muhuda meddata geniyela ilanga eha patteta yanta adahas kiri Totally stupid, right? Sampurna modakamak wage. But Moses had the insight into the reality of God. Namuth deviyan wahansege yatharthaya gana danagannmak Moses ekata thibuna. That situation that was what the spirit was saying. E tattwe udesa shudath e aathmayanan wahanse maga penwe de karantai. That was Sophia at work because he had wisdom working in him beyond what he could see. E kriyaatmaka une ohutula thibunnawo Sophia e ohuge manase therum ganima abibawa yannawo deya. When Jesus told Lazarus who'd been dead for 4 days to come out of the tomb. E Lazarus de dina 4ak merla hitupu Lazarus de eliye tent kiwwama sohonen. Was that a cool idea? Eka honda අදහසක්ද? Not really, right? ඇත්තටම නැහැ. Not really. ඇත්තටම නැහැ. No. But Jesus had Sophia working in him. නමුත් යේසුස් වහන්සේ තුල සොෆියා ක්‍රියා කරමින් තිබුණා. And he knew the reality of the situation. ඔහු දැනගෙන සිටියා ඒ තත්වයේ යථාර්ථය කුමක්ද කියලා. Which went beyond the physical senses. සාමාන්‍ය පංච ඉන්ද්‍රියන් අභිභව ඒ දැනගන්ම ගියා. Amen. Hallelujah. Yes, and Jesus was working with Sophia there. යේසුස් වහන්සේ ස්ථානයේ සොෆියා තුල ක්‍රියා කරා. Have you ever been to the doctors and they've said, "Oh, Anea, Pua, Bua, you need to take 100 tablets for 50 days and then you'll need to come back and have an operation and it'll probably get worse." Sorry, doctor. ඔබ වෛද්‍යවරයෙක් හම් වෙන්න ගියාම ඔබ අහලා ඇති මේ වගේ කතා කරන ඔබ දින 100 ඔබ ප්‍රති 100ක් දින 50ක් තුල අරගෙන ඊට පස්සේ ඇවිල්ලා and then you come back from the doctors and you go ah ne apu abu ayo doctor said this ayyo අට වෛද්‍යවරයා මෙහෙම කිව්වනේ කියලා ඔබ හිතනවා ඊට පස්සේ oh no what am I going to do? I might have to stop my work. I can't do anything. Oh! දැන් මොකද්ද මං කරන්නේ? මට රැකියාවක් කරගන්න බැරි වෙයිද? එහෙම වෙයිද? මෙහෙම වෙයිද කියලා ඔබ සිතනවා. And by the time you finish talking, we're taking 500 tablets for 30 days and everything is terrible, right? ඔබ කතා කරලා ඉවර වෙනකොට ඔබ බොහෝ පෙති ගානක් අරගෙන ඔබ ඒක වැඩක් නැහැ. Right? You know what I'm talking about? ඔබ දන්නවද මම මොනවා ගැනද කතා කරන්න කියලා? What did we just do? මොනවද අපි දැන් කරේ? We listened to the wisdom of the doctor. ඒ වෛද්‍යවරයාගේ ප්‍රඥාව අපි අහුන්カン දුන්නා. Which is a good wisdom, it's an educated wisdom. ඒක ඒ අධ්‍යාත්මික හොඳ ප්‍රඥාවක්. But you know what? Sophia has insight into reality. නමුත් ඔබ දන්නවද Sophia කියනවා ඒ ප්‍රඥාවට තියෙනවා යථාර්ථයේ උදෙසා දැනගැන්ම. And the reality is that we have being healed. යථාර්ථයේ ඇවිල්ලා අපි සුවය ලබා ඇත. The reality is that the work on the cross was total and complete. යථාර්ථයේ ඇවිල්ලා ඒ කුරුසියේ කළා වූ පූජාව සම්පූර්ණයි. That is Sophia. ඒක තමයි Sophia. Right? And are we going to listen to the wisdom of the doctor, which makes perfect sense? වෛද්‍යවරයාගේ ප්‍රඥාවට අපි අහුම්කන් දෙන්න යනවද ඒක යහපත් ඒක හරි වගේ පේනවා? Oh, are we going to listen to the wisdom of God, the Sophia of God that knows the total truth? අපි එහෙමත් නැත්නම් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව සොෆියා වලට කන් දෙනවද ඒ සියලු සත්‍ය සියලු යථාර්ථයන් දන්නා වූ? And one of the training that the Holy Spirit takes us on ශුද්ධාත්මන මහන්සිය අපව ගෙන යන්නා වූ එක පුහුණු කිරීමක් තමයි. Is to take us from the point of where we know it in the word and where we actually begin to live with it and believe it. වචනය දන්නා වූ ස්ථානයේ ඉඳලා ඒ වචනය ක්‍රියා කරන්නා වූ ස්ථානයට ගෙනල්ලා ඒ වචනය තුළ ජීවත් වෙන ස්ථානයට ගේනවා. So that when the doctor says something terrible to us. එතකොට වෛද්‍යවරයෙක් අපට මේ ඒ වගේ අපහසු කාරණාවක් කිව්වහම we don't have to wait till Sunday to feel victorious. අපි ඉරිදා වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ඒක ගැන ජයග්‍රහණය දැනෙන්න අපේ හිත. But as soon as the doctor says something we say ah no. නමුත් වෛද්‍යවරයා යම් අසුභවාදයක් කියපු ගමන් අපි කියනවා නැහැ. We respect the doctor. අපි ගරු කරනවා වෛද්‍යවරයාට. But you know what? The truth is this. නමුත් සත්‍යතාවය මේකයි කියන එක අපි සිතන අවශ්‍යයි. That is my insight into reality. That is my Sophia for that situation. යථාර්ථයේ උදෙසා මට තියෙන දැනගැන්ම මේකයි මේ තත්වයට මට තිබෙනා වූ Sophia මේකයි කියලා ඔබ සිතන්ට අවශ්‍යයි. Does that make sense to you? ඒක ඔබ තේරුම් ගත්තද? Is that good? ඒක යහපත්ද? Yes. Amen. Hallelujah. Right. In Romans 8 verse 17 it says that we are joint heirs with Christ. රෝම 8:17 වෙනි පදයේ කියනවා අපි ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයෝ කියලා. That is why we know that what is Christ is ours because we are joint heirs with him. ඒක නිසායි අපි දන්නේ ක්‍රිස්තුස් වහන්සේට අයිති සියල්ල මට අයිති මන්ද අපි හවුල් උරුමකාරයෝ නිසා. 1 Corinthians 6:17. 1 Corinthians 6:17. If we are united whoever is united with the Lord is one with him in spirit. ස්වාමීන් වහන්සේට එක්කුව තැනත්තේ එක ආත්මයක් ය. We are one with the Lord. අපි දෙවියන් වහන්සේ සමග එක්කෙනෙක්ව සිටිනවා. Just check that out for a minute. ඒක පොඩ්ඩක් ඔබ සිතලා බලන්න. We are one with him. අපි දෙවියන් වහන්සේ සමග ඒකත්වයෙන් සිටිනවා. He is close to us. උන්වහන්සේ අපිට අපි ළඟින් ඉන්නව නෙමෙයි. He is watching over us. උන්වහන්සේ අපිව රැක බලා ගන්නව නෙමෙයි. We are one. අපි උන්වහන්සේ සමග එක්කෙනෙක්. Hallelujah. Which is why Sophia can be fully, totally, utterly and completely working in us. ඒක නිසායි හැකියාව තිබෙන්නේ Sophia අපි තුලින් සම්පූර්ණව ක්‍රියා කරන්නට. So, how do we get Sophia? කොහොමද අපි Sophia ලබා ගන්නෙ? Good question, right? හොඳ ප්‍රශ්නයක්. Very important question. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. And the good thing is we are on the road. යහපත් දේ නම් අපි මේ මාර්ගයේ සිටිනවා. Because we get Sophia by speaking in tongues. මන්ද අපි Sophia ලබා ගන්නෙ අන්‍ය භාෂාවෙන් කතා කිරීමෙන්. Those treasures are hidden in us. ඒ වස්තුන් අපි තුල නිධානය කර තිබෙනවා. And as we speak in tongues, we uncover those treasures. අපි අන්‍ය භාෂාවෙන් ඥාඥා කරන කලේ වස්තුන් අපතුලින් එළියට රැගෙන එනවා. We discover those treasures. අපි ගවේෂණය කරගෙන සොයා ගන්නවා. Speaking tongues. අන්‍ය භාෂාවෙන් ඥාඥා කරන. Speaking in tongues is never a waste of time. අන්‍ය භාෂාවෙන් ඥාඥා කරන කිසි දවසක කාලය නාස්ති කිරීමක් නැහැ. Because we are teaching on Sophia and the wisdom of God these days, as you speak in tongues this week, you will be aware of Sophia in your life. Me kale api Sofia devan wahansege pragnawa gana katha karana nisa oba anya bhashawen katha karana vita obata danaganmak obata therum ganimak athi wenta yanawa e Sofia gana. And then the next thing that will begin to happen is we have to train our spirits so that we realize what we know. ඊළඟ දේ තමයි අපි පුහුණු කරගන්න අවශ්‍යයි අපිව ඒ දන්නා උද to realize what we know. අපි දන්න දේ තේරුම් ගන්නට. Does that make sense to you? ඒක ඔබට තේරුණාද? Sometimes you the Holy Spirit will show you something. සමහර ලාව ශුද්ධාත්ම වහන්සේ ඔබට යම් දේවල් පෙන්නයි. Oh, I must call that person. මම අර කෙනාට යා මේ කෝල් එකක් දෙන්න ඕනේ. That verse is really good, isn't it? I really like that. ඒ පදේ ඉතාමත්ම අනර්ගයි. And if you don't pick up that it's the Holy Spirit showing you something. ඔබ ඒක ඒත්තු ගත්තේ නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ තමයි මට මේක පෙන්වන්නේ කියලා. You have the thought and it goes. ඔබට ඒ සිතුවිල්ල තිබෙනවා ඊට පස්සේ ඒක නැතිව යනවා. You have the revelation and it goes. එළිදරව්වීම පැමිණෙනවා ඒක නැතිව යනවා. And then at the end of the day you realize you hear something about the person that you remembered and you think I didn't call them. And then you realize, oh, the Holy Spirit told me to call them. That was the wisdom of God working in me. And I didn't respond to it. නැත්නම් දවස් අවසානයේදී ඔබ හදිසියෙම හිතනවා අයියෝ මට මෙහෙම එකක් මතක් වුණා මෙයාව කෝල් කරන්න ඉන්නට කෝල් කරන්න බැරි වුණා නේ. ඊට පස්සේ ඔබ හිතනවා ශුද්ධාත්මයන් වහන්සේ තමයි මට මඟ පෙන්වුවේ මට බැරි වුණා නේ මට කෝල් කරන්න කියලා. And so the Holy Spirit these days is going to be showing us things, revealing things to us, and then we have to realize and respond. To what the Holy Spirit tells us. ශුද්ධාත්මයන් වහන්සේ මේ කාලේදී අපිට යම් දේවල් එළිදරව් කරමින් මඟ පෙන්වන්නට යනවා. අපි මේ මොහොතේ මේ දේවල් ඒත්වරගෙන අපි ප්‍රතිචාර දක්වන්න අවශ්‍යයි. You know what? You can't actually get lots of Sophia by dancing around, fiddling around, watching TV, opadupa podak katakaranwa, making newspaper podak kiwanwa. Da da da da da da da da da da da FB product balanwa you won't get Sophia like that. Sophia e aakaren obata laba ganta baha. You'll have a lot of fun. Godak vinoda wenna puluwan wei. And God doesn't mind us having God does not mind us doing any of those things. Deviyan wahanseita prashnayak ne api vinoda wima gana. But if we are really going to receive the fullness of Sophia we have to give it time namuth Sophia sampurnatwen laba gannata nam api welawa denta awashyai we have to give time quiet time concentrated time God this is my time with you Holy Spirit this is it let's do it avadane yomu karala kale wen karanta awashya shudhaatmeni me kale obatai kiyala amen hallelujah amen get yourself ready for a great future ඒ අනර්ග අනාගතයකට ඔබවම ඔබ සූදානම් කරගන්න. You think what's happened this year, right? Balan think what's happened this year. ඔබ නිකන් සිතා බලන්න මේ අවුරුද්දේ කුමන දේවල් සිදු වී තිබෙනවද? ඔබේ ජීවිතය ගැන සිතලා බලන්න. Think of yourself. ඔබේ ශෛලිය ගැන සිතලා බලන්න. Think of this church. What's happened in 9 months? මේ සභාව ගැන සිතලා බලන්න. මේ මාස 9 තුල කුමක්ද සිදු වී තිබෙන්නේ? Can you imagine 5 years from now as we grow in Sophia? ඔබට සිතන්න පුළුවන් වා අද ඉඳලා තව අවුරුදු 5ක් ඉදිරියට සොෆියා තුල අපි වර්ධනය වෙනකොට මොන වගේ තියෙයිද? අපි සොෆියා තුල ජීවත් වෙනකොට. As we work with Sophia. අපි ක්‍රියා කරනකොට සොෆියා තුල. We have a glorious future. අපිට මහිමවත් අනාගතයක් තිබෙනවා. Amen. Hallelujah. Amen. Now, you know what? ඔබ දන්නවද? Sometimes when I say superheroes is on, you know what people say? සමහර වෙලාවට superheroes තියනවා කියලා කිව්වහම no. Can't go to that. Got classes. මට බෑ ඒකට යන්න. මට පන්ති තියනවා කියලා කියනවා. Classes? පන්ති? Homework? You're telling me that classes are more important than the word of God ඔබ මට කියනවද for your kids ඔබ මට කියනවද පන්ති ගෙදර වැඩ ඒ දෙවියන් වහන්සේගේ ඒ මඟ පෙන්වීමට වැඩි දෙවියන් වහන්සේගේ කාරණාවල් වලට වැඩි ඔබගේ දරුවට වැදගත් කියලා no condemnation and no judgment right දෝෂාරෝපණයක් විනිශ්චය කිරීමක් නෙමෙයි but we have to be bringing up our kids not only with excellence in education I believe in education I've got a PhD I love it you know I loved it I had a great time but life is much bigger than our education daruwan gana sitana vita ounge igenima gana vitarak sitanta epa igenima gana sitana ekak hondai namuth ita wada deyak gana oba sitanta awashyai daruwan kerehi and actually when I was in England this time I met many of my university friends and you know what not one of them is using their degree එංගලන්තයේ සිටින කාලයේදී මම බොහෝ මාත් එක්ක යුනිවර්සිටි හිටපු අයව අඳුන හම්බ වුණා නමුත් ඔවුන් ඉගෙනගත් දේෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ why because actually education is a tool for us. මන්ද අධ්‍යාපනය අපට යාම්පන්නයක් විතරයි. Education teaches us more than academic facts. ආම්පන්න අපට And the way that we live our life during our education is so important. අධ්‍යාපන කාලයේදී අපි කොහොමද අපේ ජීවිතය ජීවත් වෙන්නේ ඒක ඉතාමත්ම වැදගත්. Now I know the pressure on academics is really high. මම දන්නවා ඒ ඉගෙනීම් කටයුතු වලට තිබෙනා වූ ඒ පීඩාව ඉතාමත්ම අධිකයි. We are living in the world. අපි ලෝකයේ ජීවත් වෙන්නේ. But we do not live and we do not bring our children up with the wisdom of the world. නමුත් අපි ජීවත් වෙන්නේ නැහැ දරුවන්ව අපි ගොඩනගන්නේ නැහැ මේ ලෝකයේ ආකාරයට මේ ලෝකයේ ප්‍රඥාව අනුව. We just don't. අපි එහෙම කරන්න බෑ. We just cannot. They might excel if you put them there. They might excel, but you know what? Their life and their purpose for living and our purpose as families together is bigger than A stars. ඕන අනර්ගත්වයෙන් යම් දේවල් කරන්න පුළුවන් නමුත් ඒ નિયම අරමුණ ඔවුන්ටවත් පවුලක් වශයෙන් පවුලටවත් ලැබෙන්නේ නැහැ ඒ අරමුණ කරා යන්ට. And you're probably going to get more A stars by exposing them to the word of God, to the Sophia of God, to the love of God and to the work of the spirit in their lives. දෙවියන් වහන්සේගේ ඒ දේවල් දෙවියන් වහන්සේගේ වචනෙට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට දරුවන්ව යොමු කිරීමෙන් ඊට වඩා ඉහළ ස්ථානයකට Tamange දරුවන්ව ඔබට ඔසවන්න පුළුවන්. Now, can I allow my pastor this Kiwi school again no there then. Ek prashnik na yan no ne pastor this Kiwi education we got there. Prashnik na na na I'd say I'm kulla. Had to say I'm kulla and it to say I'm kulla. The pastor said this around up church check it in pastor this Kiwi. No, I am not saying that. Mama ehema nemei kiyanne. Right? I am saying our outlook on life and the way that we bring up our children, our response to education and to the word of God is key for them to walk in the purposes that God has for them. Mama kiyanne api jeevithaya dakina aakaraya ithamathma wedagat ape daruwan udessa. Amen. Amen. Yes, you know, I loved it. Are you telling me something? Oh, okay. Last week, I had a wonderful chat with one girl, and she said, you know, I have classes on Saturday and Sunday, and if I do that, I could finish my course within 2 years or something, or 1 year, I can't remember. But yeah. She said, I'm not going to any classes on Sunday, so it's going to take me twice as long to finish it. But you know what? She is going to shine, because she is coming to church on Sunday, she's taking longer with her course, but she is receiving the Sophia of God and the work of her spirit in her life and in her marriage in a glorious way. මම යම් තරුණියකට කතා කරා ගිය සතියේ ඇය කියා සිටියා මට මෙහෙම මම විභාගයක් කරනවා ඒකට සෙන්සුරාදා ඉරිද දවස් දෙකේම මම ක්ලාසස් ගියොත් මේ මට අවුරුද්දකින් මේක ඉවර කරන්න පුළුවන් නමුත් ඇය තෝරගන්නවා කියලා ඉරිද දවස නිදහස්ව තබා ගන්න මන්ද සභාවේ දේවල් වලට ඇයට පැමිණෙන්න අවශ්‍ය නිසා ඇය ඒ ගත තීරණය තුළ ඇය බබලන්ට යනවා මන්ද ඇය සුදුසු තැනේ සිටින නිසා Isn't that good? Yeah. You know, we honor people like that because they've got it right. අපි එවැනි අයට ගෞරව කරනවා. The world won't understand it. Their lecturers won't understand it, but she has got something in her spirit that she knows the truth. මන්ද මේ ඇය තෝරගත්ත දේ නිසා මොකද lecturers ලවත් ඒ ස්ථානයේ ඉන්න අනිත් අයවත් මේක තේරුම් ගන්නේ නැහැ. ඇය ඒක ආත්මිකව තේරුම් අරන් තිබෙනවා. Who's been so blessed in their workplace that they've had overtime and extra work offered to them on a Sunday? කී දෙනෙක් ඉතාමත්ම ආශිර්වාද ලබනවද මේ ඕටි කරලා සහ වැඩිපුර ගෙවීම් ලබලා ඉරිද දවසක? Yeah, who's ever had? Have you ever had that? ඒ වගේ ඔබට තිබිලා තිබෙනවද ඔබේ රැකියා ස්ථානයේ? No work a week and then suddenly on Sunday you get work? මුළු සතියෙම වැඩ නැහැ ඔන්න හදිසියෙම ඉරිද වැඩ තියෙනවා. And you've been praying for more money? ඔබ තවත් මුදල් උදෙසා යාඥා කරනවා. And suddenly next Sunday is the day when you can get it all. හදිසියෙම මේ මුදල් ඔක්කොම ලැබෙන්නේ ලබන ඉරිද. Ah, anybody ever had that? Anybody know anybody who's ever had that? මේ වගේ අත්දැකීම් තිබිලා තිබෙනවද නැත්නම් මේ වගේ අත්දැකීම් තිබිලා තියෙනවද? Now what does the wisdom of the world say? මොකද්ද ලෝකේ ප්‍රඥාව කියන්නේ? Never mind, 1 week. Kamak ne, ek satiyai ne. One, it'll be all right. No worries, you get the money and then you go the following Sunday and you can put an extra big tie. Oba salli me satiye aragena labana satiye irida gihilla wedi loku me dasayen kotasak daanna puluwanne. And you ever had that? E wage adahasak ewilla thiyenawada? Right, and what happens when you do that? මොකද්ද ඔබ එහෙම කරපුවාම සිද්ධ වෙන්නේ? You begin to work with the wisdom of the world. ලෝකයේ ප්‍රඥාව සමග ඔබ ක්‍රියා කරන්නට පටන් ගන්නවා. And the Sophia of God goes hidden again. දෙවියන් වහන්සේගේ සොෆියා නැවත සැඟවෙන්න පටන් ගන්නවා. No, we walk and we work with the Sophia of God, loving it, treasuring it, valuing it, finding it, living with it. අපි ගමන් කරන්නේ වැඩ කරන්නේ ඒ සොෆියා ප්‍රඥාවත් සමගයි දිගින් දිගටම අපි ඒකට ප්‍රේම කරනවා ඒක අල්ල ගන්නවා ඒක තුල ක්‍රියා කරනවා. Amen. Hallelujah. Right, so if you see anybody not using Sophia on a Sunday, you call them and you say, "Hey, look here. Pastor Liz spoke to you about that." ඉරිද දවසක සොෆියා පාවිච්චි කරන්නේ නැති කෙනෙක් ඔබ දන්නව නම් කෝල් කරලා කියන්න පාස්ටර්. You use your Sophia. ඔබේ සොෆියා ඔබ පාවිච්චි කරන්න. And you be here. එවිට ඔබ මේ ස්ථානයේ සිටින්න යනවා. Yes, goodness gracious me. We're going higher, right? අපි ඉහළට යනවා. Hallelujah. Yes, we know the truth. අපි සත්‍ය දන්නා වූ අයයි. Right? And we live with that. We love it, we treasure it, we value it. අපි ඒ සත්‍යතාවය තුල ජීවත් වෙනවා. අපි ඒකට ප්‍රේම කරනවා. ඒකට අගයක් දෙනවා. How does Sophia respond to gossip? Sophia ඕපදූප වලට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? No way! I can't believe that. මට හිතා ගන්නවත් බැ ඇත්තද කියලා අහනවා. How does Sophia respond to wrong pictures on the internet? කොහොමද Sophia ක්‍රියා කරන්නේ වැරදි රූප රාමු බලනවා නම්? You know, I was talking to some grade 6 kids at school this week. I was appalled at what some grade 6 kids were watching on the internet. අවුරුදු 11ක දරුවන් ඒ ඉන්ටර්නෙට් එකේ බලන පින්තූර ගැන මම පුදුමයට පත් වුණා. How does Sophia respond when we see the wrong thing on the internet? Sophia කොහොමද ප්‍රතිචාර දක්වන්නේ අපි වැරදි දේ අන්තර්ජාලයෙන් දකින විට? All of those beautiful glorious treasures. ක්‍රිස්තුස් වහන්සේට ඒ පුදුම වූ අනර්ග අලංකාර වස්තුන් තිබෙනවා. How do we respond when we see the wrong stuff? කොහොමද අපි වැරදි දේ දැක්කම ප්‍රතිචාර දක්වන්න ඕනේ? Do we look or do we look away? අපි බලනවද නැත්නම් අපි අහක බලනවද? Do we turn it off? අපි ඒක off කරනවද? Right. Sophia loves and treasures and knows the things of God. දෙවියන් වහන්සේගේ දේ සොෆියා දන්නවා ඒකට වටිනාකමක් දෙනවා. Sophia is what will give us victory and success. Sophia තමයි අපට ජයග්‍රහණය සාර්ථකත්වය ගෙන දෙන්නේ. And there is an anointing on the church right now to take hold of this Sophia, to receive it more, to find it more, to live with it more. මේ කාලේදී සභාවට විශේෂ ආලේපයක් තිබෙනවා මේ සොෆියා දැනගන්නට, අල්ලගන්නට, ඒ මත ක්‍රියා කරන්නට. Amen. Hallelujah.